ભેદ દે ને પોતે દિને દે અલગ દે કા કોમે આગ દે વખ દુખ કતમ ના એ લઈ ને તો કોણ ભેદ થી આ ગયા તો કોબ દેખ મે કી લસી ને અન ને રે તા કે ને કે કોણ ઇન દો ને તાની મે લો ઇન ને એ હો કે ભેદ કે તો ના મત મે રસ્તી દો ઇન ને ને આ અપ કે ને મત ભેદ થી વેન ને අපි ඉන්නේ බෙහෙත් එක පමණයි. ඒක මොකක්ද අපි තේරෙන්නේ නැහැ. අපි දවසක් ජීවත් වෙන දේ දෙකක් ජීවත් වෙන කෙනා අපි දැන්නේ නැහැ. ඒ කියන්නේ වග්ගර දෙකක් කියන්නේ තාර අහිත කසරණම අසරණම වෙලා ඉන්නේ. මොහොතේ තමයි මම පාට දැල්ලා මේ ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ රජේ ඉල්ලලා ඉන්නේ වග්ගර කෝල්ගෙන විශේෂ සැලකිල්ල දක්වලා නියමුලවට බෙහෙත් එක දෙන්න. ඒ කියන්නේ දැන් ඇතුලේ තියෙන ගොඩක් මෙතන දහස් ගාණක් ඉන්නවා බෙහෙත් නැතුව. අපිට බෙහෙත් එක දීලා දිනයක් දුන්නා නම් අපි මෙතන විසිර යනවා.